ඡන්ද හැමදාම අතට බුලත් කොළයට උඩට දීපු ඡන්ද ලක්ෂ 7ක්ම අපි යනවා බලන්න මේ ඡන්ද ටික කොහොමද අපි ගන්න අනිත් පැත්තේ සියලු දෙනාම නැති පාල දුන්නොත් මරන්නයි එයා තේරෙන්නේ නැහැ හිතලා නිසා තමයි අපි මහින්ද ඉල්ලුවොත් දිනන්න බෑ කියලා කිව්වම මට ශ්‍රී ලංකන් දැස් පක්ෂයෙන් නෝර ඡන්ද දුන්නේ නැත්තේ මම දන්නා එක මට වෙන බව හැබැයි මේක කියන්නේ මේක කිව්වේ නැත්නම් අපි හෙටක් පරදිනවා අනිද්දාක් පරදිනවා අනාගතේ පරදිනවා අපි තව වතාවක් විශාල ගන්න අද පක්ෂයේ වැඩි පිරිසක් ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක ඒතුමා මෛත්‍රී එකතුව මෛත්‍රීට ආශිර්වාද කරනවා නම් මෛත්‍රීලා කියන හරි ටිකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා 58 ලක්ෂයක් ගත ජනාධිපති මැතිතුමා මහා මැතිතුමා ඒක 47 ලක්ෂ අයිතන්දයක් කියලා අපේ මෙහෙවුවොත් ඔක 20 ලක්ෂයක්